අපේ රටේ ආර්ථිකය විනාශ කරලා තියෙන්නේ. නිෂ්පාදන ආර්ථිකයක් නැහැ. ආර්ථිකය මුළුමනින් විනාශ කරලා ණය කන්දරාවක් මත ආර්ථිකය තියලා දෙන පහුගිය ආණ්ඩුව ඔක්කොම. ආණ්ඩුවත් ණය ගන්න, මුදල් අමාත්‍යංශත් ණය ගන්න, අමාත්‍යංශත් ණය ගන්න. එතකොට ජනතාව දන්නේ මුදල් අමාත්‍යංශයෙන් ගත්තු ණය විතරයි. වෙන අමාත්‍යංශ ගත්තු ණය දන්නේ නැහැ. නමුත් දැන් මේ ටික ඔක්කොම එකතු කරලා තියෙනවා. එකතු කරලා පස්සේ ණය කන්දරාව ලොකුයි. ඒ කියන්නේ දින 100 අයව ඉදිරිපත් කරද්දි කිව්වා ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය 2014 රුපියල් කෝටි 881,700ක් කියලා. ඒ කියන්නේ මේක ජනගහණයෙන් බෙදුවොත් එම හැම පුද්ගලයෙක්ම දැන් රුපියල් 427,200ක ණයකරුවට පත් වෙනවා.